එම උද්ඝෝෂණයට සහභාගී වී සිටි පුජලීන් කීප දෙනෙකු විකෘතිකරණ ලද ජාතික ධජ අතැතිව සිටි බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා පොලිස්පතිතුමා වෙත. එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම අද දිනත් කුරුඳුවත්ත පොලිසිය වෙත එම සිටියටම අදාළව පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එලෙස විකෘතිකරණ ලද ජාතික කොඩි සැතිව සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන වලටත් පටහැනි ක්‍රියාවක්. ඒ අනුව එම පැමිණිලි දෙක සම්බන්ධයෙන්ම විමර්ශනයක් ආරම්භ කරනු ලබනවා. විමර්ශනයේ අවසානයේ ඒ පිළිබඳ වැඩිදුර කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.